එතුමා අපිට කිව්වා මේක අතිරේක මේ අයවැයනේකනේ තියෙන අනිත් අහිතකර සියලු තත්ත්වයන් කිවට පස්සේ එතුමා වහාම මෝල්ට ගිහිල්ලා ආපු ගමන් එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍යතුමත් මුදල් අමාත්‍යතුමත් වගකිව යුතු නිලධාරීන් ගෙනහල්ලා මේ පිළිබඳ සම්පූර්ණ සාකච්ඡාවක් කරන අපිට අයවැයනේකන ඡන්දවිමසන අවස්ථාවේදී නිදාසේ තීන්දුව ගන්න අයිතිය ලබා දෙන බවට එතුමාද සපතකි.